ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා කියන්නේ අපි දන්නවා අපේ ශරීරයේ හැම වෙලාවකම එක එක ආකාරයේ විෂ වර්ග හැදෙන විශේෂයෙන් ඔක්සිජන් වලින් ඔක්සිජන් පමණක් මේ එක එක විෂ වර්ග ශරීර තුල හැදෙනවා. මේ විෂ වර්ග ශරීරයෙන් ඉවත් කරන්න ස්වභාවික ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා උදව් වෙන දෙයක් තමයි මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා කියන විටමින් C, බීටා කැරොටින්, විටමින් E ඔය හැම දෙයක්ම ඇන්ටිඔක්සිඩන්ට්ස් විදිහට ශරීරය තුලදී ක්‍රියාත්මක කරලා මේ ශරීරයේ එකතු වෙන විෂ වර්ග ඉවත් කරන්න උදව් කරනවා. වහාම ශරීරයෙන් ඉවත් කළ යුතුයි. එහෙම නැත්නම් ඒවා ජානවලට බලපාලා ජාන වෙනස් කරලා වර්ණ දේහ වෙනස් කරලා පිළිකා වර්ග සහ බෝ නොවන රෝග ඇති වෙන හේතු වෙනවා.